සාමාන්‍ය හැටියට ජෝන් අමරතුංග ඇමතුමත් මට කිව්වේ අයවැය විවාදෙදී දෙවනි කියවීමේදී ඇත්ත වශයෙන්ම සමසම වාගේ කාලේ බෙදුනේ ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය අතර. ඊට පස්සේ කාරක සභා අවස්ථාවේදී විරුද්ධ පක්ෂයට වැඩියෙන් කාලය ලැබුණා. ඒ වගේම මේ අවස්ථාවේ දෙක යෝජනාවක් අපි කළා තිබුණා. ඕනම් සුනස්රාද මුළු දවසම රැස් වෙන්න කියලා. කොහොමත් අපි එකක් දැනට මං හිතන්නේ ද්‍රවිඩ සන්ධානයටයි ප්‍රජාතන්ත්‍ර පෙරමුණටයි ලබා දෙන්න නම් ඒට පහට ඡන්දෙ ගන්න නැතුව අපිට හයට අරගන්න පුළුවන්. ඒත් මං හිතන්නේ අනාගතයේදී ඔබතුමන්ලා අතර මේ කාලේ බෙදා ගැනීම සූත්‍රයේ තිබුණාම ඒකට අපි බලන්න කොච්චර කාල දෙනවද කියලා සම්පූර්ණ විවාදෙට